කිසිම අභියෝගයක් මට නැහැ. ඕන ජනාධිපතිවරයෙක් ආවත් අපි අපේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයත් මම ජයග්‍රහණ කරනවා. අපි අත් වශයෙන් ආසන 15න් ආසන 10ක් අනිවාර්යෙන් අපි ජයග්‍රහණ කරන්න ඕන. ඕන කෙනෙක් හැප්පෙන්න පුළුවන්. මම ඔක්කොම ඉන්දින් තමයි දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් ওই හැම මැතිවරණයක්ම මෙහෙව්වේ. අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආසන 120ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.